2014 වසරේ පළවෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. අපි කාලයක් මෙහෙළව තම තමන්ට ඉන්න සලස්වා ඒ නිහඬ බව තුල තමයි සද්ධර්මයේ තියෙන්නේ. මේ වචනවලට එනවා කියලා කියන්නේ සද්ධර්මයේ නෙමෙයි. මේ වචනවලින් කියන්නේ බුරු. කිසිම වචනයක ඇත්තක් නැහැ. කිසිම වචනයක ඇත්තක් නැහැ. වචන වලින් තොරව සිටීම අපට තියෙන සද්ධර්මය. සංඥාවන් වලින් තොරව සිටීම තමයි සද්ධර්මය. අධ්‍යාත්මික සමස්ත ක්‍රියාදාමයේ නිහලියාවටපත් කිරීම තමයි විමුක්තිය කියලා කියන්නේ, නිරෝධය කියලා කියන්නේ, නිවන කියලා කියන්නේ ඒකට. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕන විශේෂ විදියකට. මොකද හේතුව මේ අහන ධර්මයක් මේ වචනත් ග්‍රහණය කරන්න ගියොත් මොකද වෙන්නේ? ආයර පරණ විදියට ධර්මයේ දෘෂ්ටියක් හැදෙන්න හදා ගන්නවා. ධර්මයේ දෘෂ්ටියක් හැටියට හැදුනොත් එහෙම එතන ධර්මයේ වැඩෙනවද? එතන ධර්මයේ වැඩෙන්නේ නැහැ. එතකොට ආයි දෘෂ්ටියක් තමයි එතන හැදෙන්නේ. ඒ නිසා මෙතන මෙහෙයවන්න, පාලනය කරන්න, නිකන් ඉන්න, මොනවා හරි දෙයක් කරන්න ගියොත් එහෙම රඳව ගන්න, වෙනස් කරන්න බලාගෙන ඉන්න, බිඳි බිඳි යනවා බලාගෙන ඉන්න ආදී කොට දේවල් වලට වැටුනොත් එහෙම නැවතත් අර පරණ එක්කෙනා අලුත් විදියකට හදනවා. පරණ එක්කෙනා අලුත් විදියකට හදන්නේ නැතුව, මෙතන පරණ එක්කෙනා නැතුව, කෙනෙක් නැතුව ගොඩනගෙන්න ඕන. කෙනෙක් නැතුව ගොඩනගෙන්න ඕන. පරණ එක්කෙනා අලුත් විදියකට හැඩ ගන්නවලා ඇඳල ඇඳෙව්වට වැඩක් නැහැ. ඒ පරණ එක්කෙනාමනේ. එහෙනම් අපි හැමතිස්සෙම හැඩ ගන්නවන්නේ විඥාන පද්ධතිය, මනසනේ. එතකොට මේ හැඩ ගැනීමෙන් ඇති වැඩක් නැහැ. කෙනා පුජ්‍යලයා ඔබ තුන මිය යන්න ඕන. පුජ්‍යලත්වේ මරණය සිද්ධ වෙන්න ඕන. පුජ්‍යලත්වේ කියලා කියන්නේ මායයා. එයා තමයි මායයා. ඒ මායයා රජ වෙලා ඉන්නේ ඔබ තුල. ඔබ තුල මායයා යාචකයෙක් කරන්න ඕන. එතකොට තමයි බුදු බව රජ කරන්න, බුද්ධ රාජ්‍ය ලැබෙන්නේ. එතකොට බුද්ධියේ ඥානේ රාජ්‍ය. එතකොට බුද්ධියේ රාජ්‍ය නෙවෙයි මිනිස්සු ළඟ තියෙන්නේ, කාගේද? මාර රාජ්‍යයක් තමයි තියෙන්නේ. මාරයගේ රජයක් තමයි තියෙන්නේ. එයිසම මනස කියන මේ මාර බලවේගය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. කියන මොනම ආකාරයේ කිව්වත් තමන්ගේ අධ්‍යාත්මික කිසිම දෙයක් ගැටීම සඳහාවත්, ඇලීම සඳහාවත්, බෙදීම විභජනය කිරීම වෙනස් කිරීමට අල්ලගන්නේ නැහැ. හැම තිස්සෙම මිනිස්සයා ළඟ තියෙන්නේ බෙදනවා, වෙනස් කරනවා, හැඩගස්සනවා. මොනවද විඥානේ? ඒ කිසිම විදියකින් හැඩගැස්වීමක් නැහැ, බෙදීමක් නැහැ, වෙන් කිරීමක් නැහැ. මොනවද? සමස්තය අතහරිනවා. එක කොටසක් නෙමෙයි අතහරින්නේ. මොකද්ද? සමස්තය අතහරිනවා. සමස්තය අතහැරලා ඉන්න ඕන. සමස්තය අතහරින්න සමස්තය අතහැරියා මොනවද අපි බලන්නේ, මොනවද අපි කරන්නේ? කායින් හැවොත් කියන්න පුළුවන්ද? බලන දේකුත් නැහැ, අපි කරන දේකුත් නැහැ, නොකරන දේකුත් නැහැ. නොකරන දෙයක් නැහැ කියලා කිව්වහම හැමදේම කරනවායි කියන එක නෙමෙයි මේකේ අදහස් වෙන්නේ. නොකිරීමේ ක්‍රියාවලියක් නැහැ. කරන දේකුත් නැහැ, නොකරන දේකුත් නැහැ. තියෙන මිනිස්සු ළඟ යවුවා මොනවද? මම මේ භාවනාව කරනවා. ආ මම මුකුත්ම කරන්නේ නැතුව ඉන්නවා, ඔය පාඩුවේ ඉන්නවා. ඒ හැම එකකින්ම ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යාත්මික කුමන හෝ ශක්තියක්. තවර අධ්‍යාත්මික ශක්තිය පරාජය කිරීම තමයි, සාංසාරික ශක්තිය පරාජය කිරීම තමයි මේ සම්බුද්ධ අනුශාසනයේ තියෙන ප්‍රධාන කාරණය. ඒ ශක්තියින් වලින් වැඩ අරගෙන වැඩක් නැහැ. මොකද හේතුව ඒ ශක්තියින් වලින් වැඩ ගන්න ගියාම ඇති වෙන්නේ තව දුරටත් අර මමංකාරයේම මමත්වයේම වැඩි. මොකද මනෝ සංචේතන ආහාර වලින් තමයි මේ මනස වැඩෙන්නේ. එතකොට අපි මොනම හරි මානසික ස්වરૂපයකට බැසගත්තොත් එතන ඒක ක්ලේශයක් බවට පත් වෙනවා. ක්ලේශයක් බවට පත් වුනහම ඒක වේදනාවක් බවට පත් වෙලා මනෝ සංචේතන ආහාරයක් බවට පත් වෙනවා. ඒකුණ හිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම යාට ශක්තියින් ඇති වෙන්න ඕන. පවතින ශක්තියින් ඇති වෙන්න ඕන. ඒ සිතේ ස්වභාවය තමයි එක්ක ඇලෙන්න ඕන, එක්ක ගැටෙන්න ඕන. එහෙම නැත්තම් උපේක්ෂා සහගත වින්දනයක්වත් ඕන. නිතරම තේරුම් ගන්න ඕන, විඳින්න ඕන. ඒ හිතේ ස්වභාවය කුමන හෝ ආකාරයකින් ක්‍රියාවට බැසගත්තොත් කුමන හෝ ක්‍රියාවක්, ඒ කියන්නේ විඳින්න හරි සංඥා කරන්න හරි සංස්කරණය කරන්න හරි විඥානයේ මෙහෙවන්න හරි අතහරින්න හරි අල්ලගන්න හරි උපේක්ෂා වෙන්න හරි කියලා මනසට බැසගත්තොත් මොකද වෙන්නේ? අර ආහාරය කියන එක අපි සැපෙව්ව වෙනවා. මනසට පවතින සසරට පවතින අවශ්‍ය කරන ආහාරය සැපෙව්ව වෙනවා. ඒ නිසා ආහාරය දුරු කරන්න, ආහාරය දුරු කරන්න, ආහාරය අත්හරින්න. මොන අධ්‍යාත්මයෙන් කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි අධ්‍යාත්මයට බැනලා දින්නෙත් නැහැ, අධ්‍යාත්මයට ඇලින්නෙත් නැහැ. අධ්‍යාත්මයෙන් උපේක්ෂාවකුත් නැහැ, ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. කරන්නේ මොනවද? කරන දෙයක් නැහැ. නොකරන්නේ මොනවද? නොකර ඉඳීමයි කියලා ක්‍රියාවකුත් නැහැ. උපේක්ෂාවෙන් ඉන්නවද? ඒත් නැහැ. ඇයි හේතුව ඔය ත්‍රිවේදනාවට බැසගත්තොත් ආහාරය එතන නිෂ්පාදනය වෙනවා. ඒ නිසා ත්‍රිවේදනාවට බැස නොගැනීමෙන් තමයි පුළුවන්කම තියෙන්නේ අර සසර ජය ගන්න. ඒ නිසා මනසේ මේ කොටස හොඳයි මේ කොටස නරකයි කියන්න පුළුවන් කමක් නැහැ. වචනයක මේ වචනේ හරි මේ වචනේ වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ඔක්කොම වචන වලින් කෙරෙන්නේ මනුෂ්‍යයට වේදනාව ඇති කිරීම. මේ කතා කරන වචන වලින් සිදුවෙන්නේ තේ වේදනාව ඇති කිරීම. ඉතින් මේ වචන බොරුයි කියලා දකින්න ඕන. අවබෝධ කරගන්න ඕන මේ කතා කරන වචන බොරුවක්. ඔබ ජීවිතයේදී අහන වචන ටික බොරුවක්. ඉතින් ඒක කියන්න තමයි මේ අපි මේ වචන ටික භාවිතා කරන්නේ. අපි පාවිච්චි කරන වචන ටික බොරුවක්. එතකොට රූප ටික, ශබ්ද ටික, ගන්ධ ටික, රස ටික, ගතට දැනෙන ස්පර්ශය ආදී කොට ඇති මේ සියල්ල බොරුවක්. දෘෂ්ටි බොරුවක්, සංකල්ප බොරුවක්, වචන බොරුවක්. එහෙනම් සබ්බ සංකාර සමතෝ කියලා කියන්නේ ඕක සියලු සංස්කාරකයන්ගේ සම්මත මිදෙනවා, සමනය වෙනවා. එතකොට සියලු සංස්කාරකයන්ගේ සමනය වීමක් ඇති වුණාට පස්සේ එතන නිවන තියෙනවා. ඒසක් කරන්න දෙයක්, කරවන්න දෙයක්, කරන කෙනේ කරන ආකාරය, මෙහෙවීමක්, මෙහෙවීමෙන් නොකර සිටීමක්, අතහැරීමක්, අල්ලා ගැනීමක් තියෙනවද? ඒ කිසිවක්ම නැහැ. ඒ කිසිවක්ම නැහැ. එතන කිසිම පුඤ්ජලේ ස්ත්‍රිය පුරුෂේ දෙවි බ්‍රහ්මේ යක්ෂේ කවුරුවක්වත් නැහැ. එතන තියෙන්නේ සම්මයක් බුද්ධිය, සම්මයක් ඥානෙ. මොකද සම්මයක් ඥානෙ, සම්මයක් බුද්ධිය කියලා කියන්නේ මෙතන මේ එක එක බුද්ධි ස්වභාවයට පත් වෙලා ඒ කිසිදු බුද්ධියක් ග්‍රහණය නොකර ඉන්නෝ. සියලු බුද්ධීන් ප්‍රහාණය කළ, දුරු කළ ඉන්නෝ. සම්මයක් බුද්ධිය කියලා කියන්නේ ඒක. සියලු ඥාන අත්හැරලා ඉන්නෝ. සම්මයක් ඥානය කියන්නේ ඒකයි. ඒක ඇති කරගන්න පුළුවන්. සා ඔබට කරන්න දෙයක්, කරවන්න දෙයක් අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න මෙන්න මේක කළාම හරි කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කර්මයක් හදලා කර්මස්ථානයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ කර්මස්ථානයක් කියන්නේ අපි කර්මයක් හදලා දෙනවා, මෙන්න මෙතන ඔයාගේ හිත රඳව ගන්න. ඒක තමයි කර්ම හැදෙන ස්ථානේ, කර්මස්ථානේ. කර්මස්ථානේ කෙසේ වෙතත් ඒක මරුමස්ථානයක් බවට පත් වෙනවා. ඈ සමතේක ඇලුනහම එයිසා එහෙම එකක් දුන්නයි කියලා බුද්ධ කාලේ නෑ තිබුණා. බුදුහාමුදුරුවෝ කාටවත් මේ කර්මස්ථාන දීලා නෑ. සද්ධර්ම දේශනාව දේශනා කරද්දී නිවන් දැක්කේ. බාන ත්‍රිපිටකේ කිසි කෙනෙකුට කර්මස්ථානයක් දෙන්නේ නැහැ. පෙළදහම දෙන්නේ නැහැ. හරි ඇවිල්ලා අර එක්ස්පයර් වෙච්ච භාවනා ටික දැම්මට පස්සේ තමයි කර්මස්ථාන තියෙන්නේ. ඒක හින්දුන්ගේ. කර්ම හැදෙන ස්ථාන. ඉතින් කර්ම හැදෙන ස්ථානවලටපත් වෙලා භාවනා කර කර ඉඳලා ඒව මරුමස්ථාන බවටපත් කරගන්නවා. ඒ නිසා ඒ කිසිම කර්මයක් හදන ස්ථානයක් හදාගන්න එපා. කර්ම නිරෝධාය සංවත්තති. කර්ම ස්ථාන බවට පත් කරගන්න නැතුව මොකද කරන්න තියෙන්නේ? කර්ම නිරෝධ කරනවා. කර්ම නිරෝධ බවට පත් කරනවා. ඒ නිසා කර්මකාරයෙක් වෙන්න එපා. කර්ම නිරෝධයට පත් කරන්න කර්මකාරයෙක් වෙන්න එපා. මොකද කර්මකාරයෙක් කියන්නේ? කර්මකාරයෙක් කියලා කියන්නේ ක්‍රියා කරවන්නේ. ඒ ඕගොල්ලෝ හැමදෙනාම කර්මකාරයෝ. කියන්නේ මොකක් හරි කර්මයක පැටලෙනවා. ඊට පස්සේ ඒකේ ජීවිතේ විඳවල පස්සේ කියනවා මහ කර්මයක් මේක කියලා. ඔව් කර්මයක් තමයි, ක්‍රියාවනේ. ඒ නිසා ඔය කර්මකාර ස්වභාවයෙන් මිදෙන්න. දැනුත් ඒ කර්මකාරය කර්මයක් කරනවා. දැන් මම මේ කර්මයක් කරනවා. හැබැයි මම මේ කර්මයේ අත්හැරලා කිව්වා මොකද්ද? මේ වචන කියලා කියන්නේ පට්ටපල් බොරුවා, නීලකාස බොරුවා, බේගලයා, ටොම්පචයා නේ. වචන කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා මම මේ කර්මෙ බැඳෙන්නේ නැතුව ඒ කර්මෙ ගැන කියන්න කර්මයක් යොදා ගන්නවා. ඉතින් මේකත් මහා කර්මයක්. මොකද මේක තේරුම් ගන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ අපේ අය මොකද කරන්නේ? මේ කර්මෙ ඒක ඒගොල්ලන්ගේ කර්මෙ බවට පත් කරගන්නවා. වචන නැහැ, දෘෂ්ටි නැහැ, ක්‍රියාවන් නැහැ, සංකල්ප නැහැ. ඒක මේක කර්මස්ථානයක් නෙවෙයි. මේක කර්ම හැදෙන්නේ නැති ස්ථානයක්. ඕලන්න කර්ම හැදෙන ස්ථානයක් දෝන. එහෙමන අර Hindu භාවනා ක්‍රමයක් ඉගෙන ගන්න වෙනවා. ඒක බුදුහාමුදුරන්ගේ භාවනා කියලා තමයි දාලා තියෙන්නේ. බුදුහාමුදුරු කිව්වයි කියා තමයි අර ඉන්දියාවේ එක්ස්පයර් වෙන භාවනා මෙහි ගෙනල්ල ගහගෙන උගන්වන්නේ. කියන්නේ ඩේට් පැනල් ඒවා ඉරටේ කරන්නේ නැතිව මෙහෙට දාලා තියෙන්නේ. මානසික අගාධයන් වලට වැටෙන පිස්සු වටන ඔය අංගොඩ හරි මේ ඉන්නේ කට්ටිය ඒ මට්ටමට. ඒ කාලය තුලවත් ඔබ හිතනවාද ඔබ කර්මකාරයෙක් නොවී සිටියා කියලා? නෑ. ඒත් ඔබ වැටෙන්නේ ආයි කර්මයට. කර්මයකින් තොර දෙයක් ඔබ ළඟ සිද්ධ වෙන්නේ නෑ. කර්මයකින් යුක්ත දෙයක්මයි සිද්ධ වෙන්නේ. එකට කියනවා తత్ర తత్రాపి නන්දනි. නැවත නැවත ඇලෙන. කොච්චර මේකෙන් වෙන් වෙන්න ධර්මයේ කිව්වත් ආයි ඇලෙනවා. ඒක තමයි මනසේ ස්වභාවයට, මනසේ රැල්ලට අහුවෙච්ච කෙනා. නැවත නැවත ඒ ස්වභාවයට ඇල්ල ස්වභාවයක් තියෙනවා. මේ හිත තියන්න අමාරුයි. හිත පුරුදු වෙලා තියෙන්නේ දියට නම් අර මාළුවේ දියට පනින්න හදනවා වගේ. මොකද වෙන්නේ? මාළුවේ දියට පනින්න හදනවා වගේ හැම තිස්සෙම සිත ඇදිලා යන්නේ කොහාටද? කර්මයට. ඈ කම්ම දායාද, මගේ දායාදේ, මගේ වස්තුව හැටියට සලකගෙන ඉන්නේ ධර්මය, කම් කර්මය. ඊට පස්සේ කම්ම බන්දු. කර්මය තමයි හොඳම මිත්‍රයා. යාළුවා ආශ්‍රයයට නිශ්‍රයයට නිතරම ගන්න ඕනේ. ඒකනේ මිත්‍රයා කියන නම යොමු කරේ ඒකයි. ඈ ඕන දෙයකට කතා කරන්නේ කාටද? බන්දු මිත්, කම බන්දු. යාළුවට තමයි කතා කරන්නේ. ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න හදන්නේ කාගෙන්ද? යාළුවගෙන්. ඒ නිසා කියන කර්මය කියන එක බන්දු මිත්‍රයා බවට පත් වෙනවා. ඒ කම් පටිසරණු මේ කර්මය තමයි පිළිසරණ කරගෙන තියෙන්නේ. තමන්ගේ පිහිට පිණිස පිළිසරණ පිණිස ඉන්නවනම් කෙනෙක් ඉන්නේ කවුද කියලා මනස බලනකොට එයා දකින්නේ මේ කර්මය. ඔබේ ජීවිතයේ විසඳුම කියන එක තියෙනවද ක්‍රියාවකින් තොරව? ක්‍රියාවෙන් තොරව විසඳගත්ත දෙයක් ජීවිතේ නැහැ. එකම එක දෙයයි තියෙන ජීවිතේ ක්‍රියාවකින් තොරව විසඳගත්ත දෙයක් තියෙනවා නම් තියෙන්නේ. කෙනෙක් දැක්කොත් ධර්මයේ දැක්කොත් සද්ධර්ම අවබෝධය කරගත්තොත් අන්න එයා තමයි ක්‍රියාවකින් තොරව විසඳුමක් ලබන කෙනා. තන් ක්‍රියාවක්ම තමයි විසඳුම. හැමතිස්සෙම ක්‍රියාවක් තමයි තමන්ගේ විසඳුම බවට පත් කරගන්න. ඒකනේ අපි කියන්නේ මෙහෙම කරනවා, හරම කරනවා, නිහඬව ඉන්නවා. මොනවද මේ ක්‍රියාවක්? ක්‍රියාවක් තමයි විසඳුම. ඒ නිසා ක්‍රියාවට බැස ගන්න තාක්කල්ම මොකද වෙන්නේ? තමන් සසරට බැසගත්ත වෙනවා, කර්මයට බැසගත්ත වෙනවා. කර්මයට බැඳී යාම කියලා කියන්නේ මායයට බැඳී යාම. ඒ නිසා කිසි දෙයක් දිහා මමත්වයෙන් බලන්න එපා කියනෝ ධර්මයේ ප්‍රගුණ කරගන්න කැමති කෙනෙකුට. මඤ්ඤමානෝ බිකු බද්දු මාරස්ස. මමත්වයෙන් හිතන්න ගියොත් එහෙම බැඳිලා යන්නේ මාරයට. අමඤ්ඤමානෝ මුත්තු පාපි මතෝති. මමත්වයෙන් තොරව කෙනෙක් බලන්න යනවනම් එයා නිදහස් වෙන්නේ කාගෙන්ද? මාරයාගෙන්. වචනේ දිහා මමත්වයෙන් බැලුව වචනේ ග්‍රහණය කරනවා. සංකල්පය දිහා මමත්වයෙන් බැලුව සංකල්ප ග්‍රහණය කරනවා. ආගම දිහා මමත්වයෙන් බැලුව ආගම ග්‍රහණය කරනවා. මමත්වයෙන් යුතුව ජාතිය දිහා බැලුවම ජාතිය ග්‍රහණය කරනවා. මමත්වයෙන් යුතුව රටක් දිහා බැලුවම ඉඩම දිහා මහ පොළොව දිහා බැලුවම ඒක ග්‍රහණය වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ ග්‍රහණය කරනවා. මමත්වයෙන් යුතු ශරීරයේ දිහා බැලුවම මේ ග්‍රහණය කරනවා. එතකොට කාටද බැඳිලා යන්නේ? මායයට. නිසා මායයට බැඳිලා යන්න එපා. මායයෙන් නිදහස් වෙන්න අර සම්‍යක් ධර්මයට බැඳිලා යන්න ඕන. තේරෙනවනේ දැන් මේ බොරු වචනයකින්, අසත්‍ය වූ වචනයකින් සත්‍යමතු කිරීමට දරන උත්සාහය. මොන මේ වචන තුල නෙමේ තියෙන්නේ සත්‍ය, වචන වලින් එහා තියෙන වචන තොර තැන. වචන නැති තැනට ගෙනියන්න තමයි මේ සියලුම වචන භාවිත කරන්නේ. වචන නැති අවස්ථාවක් ඔබේ මනස තුල ඇති කරන්න තමයි මේ වචන භාවිත කරන්නේ. එහෙම නැතුව වෙන කිසි දෙයක් ඔබ තුල ඇති කරන්න නෙමෙයි. නිසා ඒකත් හොඳට මතක තියාගන්න ඕන. මගේ මේ උත්සාහය වචන නැති තැනක් නිර්මාණය කරගන්න. සංඥා නැති තැනක්, සංකාර නැති තැනක්, විඥානේ නැති තැනක්, රූපේ නැති තැනක්, වේදනාව නැති තැනක්. දුක නැති තැනක්, සැප නැති තැනක්, උපේක්ෂාව නැති තැනක්. නිර්මාණය කරගන්න බලන්න. දුකක් නැහැ, සැපක් නැහැ, උපේක්ෂාවකුත් නැති තැනක්. දැන් මේක කියපු ගමන් ආයි යන්නේ විඥාණයට. ආයිත් මේ වචන තේරුම් අරගෙන මේක තේරුම් ගන්න, මේක වටහා ගන්න ඕන කියලා ආයි දානවා. අර බන්දු මිත්‍රයත් එක්ක එකතු වෙලා ප්‍රශ්නේ සඳහන් යනවා. දැන් මේ දහම අරගෙන ගියත් ආයි සාකච්ඡාවට යන්නේ අර කම්ම බන්දුත් එක්ක තමයි. කම්මපටිසරණෝ කියපු තැන තමයි ආයි වැටෙන්නේ. ඒක තමයි කියන්නේ පින්නතුනේ කමන්නේ. ඔබට කිසිම ළමෙක් ධනගාල නැගිට්ටි වැඩි වැටෙන්නේ නැගිට්ටි කපාට නැගිට්ටි නැහැ. ඔබට වරදිනවා, ඒකට කමක් නැහැ. නමුත් මේ වරදින එක ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. ඕක නෙමෙයි ධර්මය, ඌට වඩා වෙනස් වෙන්න ඕනේ කියන අදහස ගන්නයි මේක කියන්නේ. එහෙම නැතු වරදින් නැතුව යන්න බෑ. වැටෙන්නේ නැතුව බයිසිකල් පදින්න ඉගෙන ගන්න බෑ. වරදින්නේ නැතුව වාහන පදවන්න ඉගෙන ගන්න බෑ. මේ වැරදි ටික නෙවැරදි කරගන්න තමයි කියන්නේ. ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා. මොකද අපි විඥාණයෙන් සද්ධර්මය ගන්න බෑ. පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට උපාදානස්කන්ධය ඇරෙන්න, පංච උපාදානස්කන්ධය ඇරෙන්න තව එකක් නැහැ, හයක් නැහැ. පහයිමයි තියෙන්නේ. ආයි පහට වැඩි හයක් නැහැ. එතකොට මේ පහෙන්ම ගන්න පුළුවන් මොනවද? දුක කියලා දේශනා කළා. මොනවද මේ පහෙන් ගන්න පුළුවන්? දුකමයි. එහෙනම් නිවන ගන්න පුළුවන්ද මේ පහෙන්? බෑ. මොකද නිවන දුක නෙමෙයි. මේ පහෙන් ගන්න පුළුවන් දුක ගන්න පුළුවන්, සැප ගන්න පුළුවන්, උපේක්ෂාව ගන්න පුළුවන්. අර මනෝ විඥානේ මනසින් ගන්න පුළුවන්. මොකද මොනවද ගන්න පුළුවන්? පංච උපාදානස්කන්ධය. දුකයි සැපයි උපේක්ෂාවයි ගන්න පුළුවන්. හැබැයි නිවන කියන්නේ දුකක්වත් සැපක්වත් උපේක්ෂාවක්වත් නෙමෙයි. ඒ නිසා පංච උපාදානස්කන්ධයෙන් නිවන ගන්න බෑ. එහෙමනම් ඔබ උත්සාහ කරනවා නම් පංච උපාදානස්කන්ධයෙන් නිවන් දකින්න. කසීන භාවනා වඩලා, සතර ධාන වඩලා, නේව සංඥා නා සංඥා අරූප ධාන වඩලා, ඒ කවදාවත් වික්ෂුන්ව කරන්න බෑ. අර ඉන්දියාවේ තිබුණු Hindu මේ කල්ලිගුත්තු භාවනා. ගැලන බුදුහාමුදුරන්ගේ කියලා ශාසනය විනාශ කළා. බුද්ධි පරිහානියක් කළා. ඒ කරපු බුද්ධි පරිහානියේ ප්‍රතිඵල තමයි ජාතියක් හැටියට, මානසිකත්වයක් හැටියට, රටක් හැටියට හරිම අක්‍රමවත් මෝඩ ජනතාවක් බිහි වෙනවා. කෑ ගහලා ගුටි ගන්න ජනතාවක් හැමදාම බිහි වෙනවා. දැන් මේවා කිව්වා අපිට ගුටි ගන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එච්චරේ මෝඩ තැනකට වැටෙන්නේ උපායශීලීත්වයක් නැතුව. මොකද හේතුව බුද්ධි වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ මේ දැනට ජනප්‍රියව තියෙන බුද්ධ ආගමෙන්. ඒකත් අර අනිකුත් නිත්‍යාදෘෂ්ටික ආගම් හා සමාන ආගමක්. ඒක ඇදහිීමක් බවට පත් වෙලා තියෙනවා. ඊටත් වැඩි ඇදහිීමේ භයානකත්වය තමයි ඍණාත්මක ඇදහිීමක්. අපේ විනතුනොත් කැමති ජීවිතේ ඍණාත්මක කළා පෙන්නනවනම් අන්න එතන තමයි නියම බණ තියෙන්නේ කියලා හිතනවා. ඒයි අනිත්‍යතාවයේ කියලා අඳුන්වලා දීලා තියෙන හැම දෙයක්නේ. ඒ නිසා පුළුවන් තරම් හිතනකොට අන්න නියම සායන හංසය කියලා හිතනවා. දැන් අපි කිව්වෝ දියුණු වෙන්න, ඉතුරු කරන්න, ජීවිතේ කළමනාකරණය කරන්න, දරුවන්ට ඉඩකඩම් ටිකක් අරන් දාලා තියන්න කියලා කිව්වොත් එහෙම අන්න රැස් කරන බණක් කිව්වා කියලා කියනවා. නිකන් හරි අපි කිව්වොත් පින්න තුනේ ඇඳිවත පවා අතහරින්න කියලා කිව්වොත් අන්න නියම බණ. ඈ ඇඳිවතක් ගෙනල්ලා පන්සලේ තියෙනවා. ඒ නිසා ඒ මට්ටමට හැදිලා තියෙන ඔළුව ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව ඒ මට්ටමට හැදිලා තියෙන්නේ. අතහරිනවයි කියන එක මේ මෙහිම අත් දෙකින් ගිහිල්ලා අතහරින්න පුළුවන්. ඈ කුල ගෑරි වලින් අතහැරීම කියන එක පුරුදු කරන්න පුළුවන්ද? සල්ලි වලින් එහෙම ගිහිල්ලා අතහැරීම කියන එක පුරුදු කරන්න පුළුවන්ද? බැහැ. ඒව අවශ්‍යතාවල් ඒවත් සියලුම විහාරස්ථාන වලට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පරිදි කටයුතු කරන්න ඕන. ඒක තමයි දහයකේ උපස්ථානකයෝ කියලා කියන්නේ, උපාසකයෝ කියලා කියන්නේ. නමුත් අපි සැබෑ අධ්‍යාත්මික අතහැරීම කියන එක වෙනම තේරුම් ගන්න ඕන කාරණයක්. පින් සිද්ධ වෙන්න කියලා වැඩ කළාට පින් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක්ගේ යහපතක් උදෙසා තමන් වැඩක් කළොත් ඒකින් ඔබට සතුටක් දැනේ, අන්න ඒකට කියනවා පිනයි කියලා. එහෙම නැතුව පින් සිද්ධ වෙන්නේ කියලා වෙනම වැඩ කරන්න නැහැ. හිතේ සතුටට කියන වචනයක් ඒක. ඉතින් හිතේ සතුට කියන එක යම් ආකාරයක අලෝභ අද්වේෂ අමෝහ නැතුව ඇති වුණාම ඒක හරි වටින දෙයක් තමයි. එහෙත් මේ පුණ්‍යාවි සංඛාරය කියන එක තියෙන්නේ දැන් එහෙම කරන්නේ ඒකට කමන්නේ නැහැ. නමුත් ඒ තුල රැඳෙන්න එපා. පුණ්‍යාවි සංඛාරය තුල රැඳෙන්න එපා. නිවන් දකින්න යන කෙනාට හොඳ වැඩ කරන්න රැඳෙන්න එපා. දැන් ජීවත් වෙනකොට එක්ක හොඳ වැඩ එක්ක නරක වැඩ මිනිස්සුන්ට කරන්න වෙනවා. ඒක කැමැත්තෙන් අකමැත්තෙන් ඒක සිද්ධ වෙනවා. ගමනක් යනකොට අපි පාරේ හරියට යනවා වගේම ඉඳලා හිටලා ඉරක් දෙකක් අපාගෙන කහිර ඉස්සර කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒක මේ සිද්ධ වෙන දෙයක්. නමුත් පුණ්‍යාවි සංඛාර කරන්න එපා. අපුණ්‍යාවි සංඛාර කරන්නත් එපා. පින්පව් දෙකටම නැති සංඛාර කරන්නත් එපා. ඇයි? සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වෙන්න ඕන. සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වෙන්න ඕන. දැන් බලන්න ඔබේ මේ මොහොතේ සංස්කාරකේ මොකද්ද කියලා. ඒක දකින්න, ඒක අතහරින්න. මේ මොහොතේ ඇති වෙන සංස්කාරකේ අතහරින්න. එතකොට කෙනෙක් හිතන්න පුළුවන්, එතකොට සංස්කාරයක් අතහරින්නේ සංස්කාරයකින්ම නේද? නෑ. එහෙම අතහරින ක්‍රමයකුත් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට පුජ්‍යලයෝ අපි එක් පුජ්‍යලොත් එක්ක අපි තරහ වෙනවා. අර හොඳයි කියන සංස්කාරය නැති වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? නරකයි කියන සංස්කාරය එතෙන්ට දාලා එයා අතහරිනවා අපි. ඒ තමයි අතහැරීම. මේ කියන්නේ එයා කෙරෙහි තිබුණු කරුණාව දයාව කියන එක අතහැරලා වෛරය ක්‍රෝධය කියන එක හිතේ තියාගන්නවා, දෘෂ්ටිය තියාගන්නවා. ඒකයි සාමාන්‍ය ලෝකේ හේතු සාධක දක්වා අතහැරීමකදී සිද්ධ වෙන්නේ මොකද්ද? හරි ගැටීමක් හටගන්නවා. හේතු සාධක දක්වා අතහැරීමේදී ගැටීමක් හටගන්නවා. මේක හේතු සාධක නැතුව අතහැරෙනවා. හේතුවයි ඵලයයි හැමදිස්සෙම අතහරින්න ඕන. කවුද අතහරින්නේ? අර හේතු සාධක දක්වා ගත්තොත් කෙනෙක් ඉතුරු වෙනවා. කෙනෙක් නැතුව අතහරිනවා, ඉතුරු නැතුව අතහරිනවා. ඉතින් වචන කියන්නේ හරි බොරු. මේක ඉතින් අපි කර කොහොම කොහොම හරි අටවලා කියනවා. එහෙම කියනකොට ඒක තමයි ප්‍රාතිහාරයක් කියලා කියන්නේ. මේක මේ මහ බොරුවක්, බේගල් කියන වචන ටිකක් අරගෙන ඉවර වෙලා ඒ වචන වලින් කොහොම හරි මේක අටවන හින්දා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රාතිහාරය තමයි දේශනා ප්‍රාතිහාරය. ඒකේ හේතුව ඒක හරියට අර දුම සහගත දෙයක් වෙන්න තුනේ. ඔය තියෙන අනිත් ඔක්කොම ප්‍රතිහාර වලට වැඩිය උලින් යනෝ, දියේ ගිලෙනවා, හරමේ වලට වැඩිය මහා ප්‍රබල ප්‍රතිහාරයක් තමයි මේ බොරුව නැමැති වචනයෙන් සත්‍ය මතු කිරීම. බොරු වස් නැමැති වචන වලින් සත්‍ය මතු කිරීම. දැන් මේ වචන වලින් හැම තිස්සෙම ඔබේ අධ්‍යාත්මික කම්පන වේග හට ගන්නවා. ඇයි ඒ? සංඥාව හුරු කරපු නිසා. නිසා මේ සමස්ත තේරුම් ගැනීම, විඳීම, ඇසීම, මෙනෙහි කිරීම, මේ සියල්ල මේ සිදුවෙන්නේ උපාදානස්කන්ධය තුලමයි කියන අවධානයේ ඉන්න ඕන. කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ ඒ ධම් විරෝධී වැඩේ. ධම් විරෝධී වැඩේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ කියන අවබෝධයටපත් වෙන්න. ඊට පස්සේ ඉතින් අර අල්ලේ තුවාලයක් නැත්තම් විසෝණතන දුර ගෙනියන්න පුළුවන් කේමු නිසා දැන් මේ වචනය තුල බොරුව දැකලා වචනය කතා කරන්න පුළුවන්. එතකොට මේ වචනේ නිසා Tamanne සිදුවෙන පීඩාව හිරිහර නැහැ. කරදරයක් නැහැ. ඒකත් එක්ක යුද්ධ කිරීම, ප්‍රශ්න කිරීමක් නැහැ. මේක මගේ දර්ශනය, මේක මගේ න්‍යාය, මේක අපේ භාවනාව, මේකම තමයි හරි කියලා එකක් මේක අල්ලගෙන නැහැ. ඒක වැරදි මේ කියලා නැහැ. ඔය වැරදි වැරදි විදියට තිබුණා වේ. හරි හරි විදියට තිබුණා. වැරද්දකුත් නෙමෙයි, හරිත් නෙමෙයි. කොයි විදියටද ඉන්නේ, කොයි ආකාරයටද ඉන්නේ කියලා කවදාවත් පුහුදුන් ඇසට දකින්න බෑ බුදුවරු. පුහුදුන් ඇසට දකින්න බෑ මොනම වේදියකින්වත් ඒ බුදුවරු. බුදුවරේ බුදුවරේ කඳුර ගන්නවා විතරයි. බුදුවරේ බුදුවරේ කඳුර ගන්නවා විතරයි මොනෝ වෙලාකවත් පුහුදුන් ඇසර දකින්න බෑ. තව ඒ ගැන පැහැදිලි කරා. ප්‍රත්‍යක්ෂ කරගෙන පැහැදිලි කරන්න. ගැඹුරින්ම ඒ ධර්මකාරණ ස්පර්ශ කළම කියන්නේ. බුද්ධියෙන් කියන්න එපා, දැනෙන විදියෙන් කියන්න ඕන. යම් කිසි කාරණයක් කිව්වනේ ඒ කාරණේ අඳුනගන්න. ඒ කාරණේ ස්පර්ශ කරන්න. ඒ කාරණේ හැබැයි තමන් නොවි හඳුනා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මම නොවි, එහෙම නැත්නම් ධර්මයත් සංඥාවෙන් හඳුනා ගන්න කියොත් එහෙම ඒක ධර්ම සංකාරයේ ඉන්න පටන් ගන්නවා. ඒක ධර්ම සංකාරයෙන් හඳුනා ගන්නේ නැතුව ආත්මීයව හඳුනා ගන්න. ආත්මීයව හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒක දැක්මක් නෙමෙයි, වේදනාවක් නෙමෙයි, වින්දනයක් නෙමෙයි, රූපයක්, සටහනක්, ආකල්පයක් නෙමෙයි. ඒකෙන් බැහැර වෙලා ධර්මය ලැබීම. අතහරින දේ අද අතහැරියේ නැති වුණත් අතහැරෙනවම තමයි. ඔබට අයිති නැති දේ ඔබට අයිති කියලා හිතාගෙන හිටියත් ඒක ඔබට අයිති නැහැ. මේ ශරීරේ ඔබට අයිති කියලා ඔබ හිතාගෙන හිටියත් ඔබට අයිති නැහැ. ඒකයි ඇත්ත. නිකම් මනෝවිකාරේ දුක්තික විතරයි ඔබට ඉතුරු වෙන්නේ. ඉතින් මනෝවිකාරයක් ඇයි අපි අස් කරන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ? එහෙම නැත්නම් පිස්සුවක් ඇයි අල්ලගෙන ඉන්නේ? පිස්සුවක් නම් අතහරින්න. එතකොට මේක මනසට කියන දෙයක් නෙමෙයි. මේක මේ ධර්මයේ කියන්නේ මනසින් තොර වූ අවස්ථාවට. එක් ශ්‍රවණය කරන්න ඕන මනසින් තොර මමත්වයෙන් තොර වූ අවස්ථාවට කරන ආමන්ත්‍රණය. ඉතුරු නැතුව අතහරින්න පුළුවන්කම තියෙන්න ඕන. කියන්නේ කෙනා නැ මෙදෙන හැඳ නැ හැඳ අතහැරියන්. පුජ්‍යලයක් නොමැති දැක්ම, පුජ්‍යලයක් නොමැති ආස්වාදී, පුජ්‍යලයක් නොමැති ජීවිතය. පුජ්‍යලයක් අල්ලගෙන ඉන්න තැන තියෙන්නේ අනුන්ගේ දෙයක් මගේ කියලා මනෝවිකාරයක, පිස්සුවක, අවිද්‍යාවක පැටලිච්ච මෝඩ කර්මයක් කාර බව. කර්මකාරය අයින් කරන්න. එයා තමයි මාරයා කියලා කියන්නේ. එයාට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මාරය අත්හරින්න. මාරයෙන් තොර වෙන්න සමස්ත මානසික පද්ධතිය අත්හරින්න. එක මානසික පද්ධතියක් අතහැරලා තව මානසික පද්ධතියක් අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. සමස්ත මානසික පද්ධතිය අතහරින්න. එතකොට අතහැරීමේ ක්‍රියාවක් නැහැ. අතහැරීමත් අතහැරලයි සමස්ත මානසික පද්ධතිය අතහරින්නේ. ඒ ආකාරයෙන් දිගටම අතහරින්න. එතකොට මේ අතහැරීම කරන්නේ පුජ්‍යල ක්‍රියාව නෙමෙයි. පුජ්‍යල ක්‍රියාවෙන් තොරව ඒ අතහැරීම කරන්න ඕනේ. මේ මනෝභාවාත්මක ගුණයක් නෙමෙයි. මානසිකව කරන තව ස්වභාවයන්නේ සමස්ත මානසික භාවාත්මක ගුණ අතහැරලා. එතකොට Taman ජීවත් වෙන්න ඕන මනස තුල නෙමෙයි. සංඥාවත් තුල නෙමෙයි, සංස්කරණයක් තුල නෙමෙයි, රඳා පැවැත්මක් තුල නෙමෙයි, න්‍යායක් තුල නෙමෙයි, ක්‍රියාවක් තුල නෙමෙයි. සිහි අවශ්‍ය නැහැ, න්‍යායන් අවශ්‍ය නැහැ, වචන අවශ්‍ය නැහැ, අතීතය අවශ්‍ය නැහැ, අනාගතය අවශ්‍ය නැහැ, වර්තමානය අතහැරියා වර්තමානයේ අවශ්‍යත් නැහැ. එය හඳුනා ගන්න නෙමෙයි, එය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. හඳුනාගත්තොත් ඔබ දැනුම තුල ඉඳගෙන ප්‍රත්‍යක්ෂ කළොත් ඔබ දැනුමින් තොරව. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ මේ ප්‍රත්‍ය වීමකින් තොරව හඳුනා ගැනීම. තේරුම් ගැනීමේ මට්ටමින් හඳුනා ගැනීමට ප්‍රත්‍ය. එතන ප්‍රත්‍ය වේක්ෂා වෙනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යයෙන් තොරව. මේක බුද්ධි කරන ස්වභාවය නෙමෙයි, අපිට අවශ්‍ය ප්‍රායෝගික කරන අතහැරීම. ඔබ කිසි දිහා බලන්න එපා. කිසියම් දෙයක් දිහා බලන්න එපා. මානසික ස්වરૂප දිහා බලන්න යන්න එපා. කිසි දෙයක් දිහා නොබලා සිටින්න. අන්ධකාරයේද නොදකින කෙනෙක් බවට පත් වෙන්න. එය ඇස නිරෝධ කිරීමයි. ආලෝකයේද අඳුරද නොදකින කෙනෙක් බවට පත් වෙන්න. ඒ දිගට මේ අතහැරීමේ සිටින්න. මනස ක්‍රියාවෙන් නිදහස් කරගන්න. මේ මොහොතේ ක්‍රියාවට බැඳී ඇද්දයි බලන්න. ක්‍රියාවෙන් නිදහස් කරන්න. ඒ බැලීම තුළ ක්‍රියාවක් ඇති කර නොගන්න. නිතරම සමස්ත ක්‍රියාදාමයෙන් මා නිදහස්තයි බලන්න. එම කාරණේ ක්‍රියාවක් කරනු ගන්න. වීරයෙන් අතහරින්න. අතහැරීමට වීරය කරන්න. සියල්ල අතහැරීමට වීරය කරන්න. ඒ වේගය තුල වීරයද පරදවා යන්න. වීරයද අතහරින්න. කිසිම සංඥාවක් නොගන්න. අනාගතය අනාගතය සේ සිදු වුණාවේ ඒ අතහැර දමන්න. නූපන් අනාගතේ එල්ලීමින් වලකින්න. වර්තමානයේ කෙනෙක් නොමැතිනම් අනාගතේ කුමන තත්ත්වයක්ද? කිසිවක් ඉතිරි කර නොගෙන අත අරින්න. ඉතිරි කරගත් අවසාන බුද්ධිකාරකේද ඉවතලන්න. එය මට අයිති දෙයක් නොවේ. ඒ සංඥාවත් ඉවතලන්න. කිසිවෙක් නොවන්න. ඔබ කිසිවෙක් නොවන්න. කාලයෙන් තොරව ජීවිතය ආරම්භ කරන්න. කාලයෙන් තොරව ජීවිතය ආරම්භ කරන්න. කාලයෙන් තොර ජීවිතය අත්දකින්න. ඒ ඔබට වඩා සැප සලසන සුවසලසන තැන. ඒ වෙනුවෙන් සූදානම් වන්න. කාලයෙන් තොර ජීවිතයට ඔබ ප්‍රාර්ථනා කරන්න ලබන්න. ඒ වෙත ඔබ පණින්න. සුළු සැපයක් වෙනුවෙන් මහා විශ්වයේ අයිතිය අත් නොහරින්න. ගැටලුවක් ඇතොත් විමසන්න. සියල්ල අතහරින්න. සියල්ලද අතහරින්න. සියල්ලම අතහරින්න. සියල්ලද අතහරින්න. සියලු යන වචනේද අතහරින්න. අතහැරීමද අතහරින්න. අල්ලා ගැනීමද අතහරින්න. ක්‍රියාව අතහරින්න. උපේක්ෂාව දාතහරින්න. උපේක්ෂාව දාතහරින්න. එය දැඩි වීර්යයෙන් අතහැර දමන්න. මහා ප්‍රඥා බලයෙන් එය අතහැර දමන්න. දුක තුල දුක හට ගැනීමට හේතුන් තුල නතර නොවන. සියල්ල අතහැරීමෙන් පමණයි මට සැනසීම තිබෙන්නේ, නිවන තිබෙන්නේ. අල්ලා ගන්න ඕනම වස්තුවක් කරහා සසර දුක අපාය සෑදෙන්න පුළුවන්. සියලු මානසික පද්ධති අතහැරීමෙන් මම සසර ඉක්මවා ගිය ඥානයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. සමස්ත මානසික පද්ධති අතහැරීමෙන් සසර ඉක්මවා ගිය අයෙක් බවට පත් වෙනවා. කිසිවෙක් නොවේ. කිසිවෙක් නොවේ. මේ මොහොතේ සිටින ස්වභාවය දාතහරින්න. මේ මොහොතේ ඇතිවෙන චිත්ත ස්වභාවය දාතහරින්න. මේ මොහොතේ ස්වභාවය අතහරින්න. නිරන්තරයෙන්ම අලුත් වෙවි පවතින මේ මොහොතේ ස්වභාවය අතහරින්න. කිසි විටක අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ පටලවීමකින් තොරව සිටින්න. කිසි විටක ක්‍රියාකාරකමට කර්මකාරකත්වයට හසුනොවන්න. කිසි විටක කිසිම හේතුවකින් මනසට බැස නොගන්න. සංඥාවට බැස නොගන්න. බලන සංඥාව, පෙනෙන සංඥාව අතහරින්න. විඳින සංඥාව, නොවිඳින සංඥාව අතහරින්න. මමත්වය කරා සමීපවන්න. සංඥාවන් වලින් තොර වූ අවස්ථාවයි මමත්වයෙන්. සැබෑ මම යැයි හඳුනාගත හැකි අවස්ථාව. බොහෝ සංඥාවලින් පිරි වූ තැන අනුන්ගේ අවස්ථාවයි. ඔබ අනුන්ගේ ගේ පදිංචියට නොයා ඔබේ ගෘහයට ඔබ පැමිණෙන්න. සංඥාවලට බැස ගැනීම අනුන්ගේ ගෘහයට යාමක්. ඒ මමත්වය දුකක්. සියලු සංඥාවන් වලින් තොර වූ අවස්ථාව සැප. වේදනාව නැති එකම සැප. සැප නැති එකම සැප. දුක නැති එකම සැප. උපේක්ෂාව නැති එකම සැප. රූප නැති එකම සැප. මෙහෙයවන්නේ මමත්වයක් නැති එකම සැප. මමත්වයක් නැති එකම සැපක්. මමත්වයෙන් තොර බවම සැපක්. අතහැරීම කියලා කියන්නේ අතහැරීමටමයි. අතහැරීමට කියන තව වචනයක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, අතීත, අනාගත, වර්තමාන, සුඛ, දුක්ඛ, උපේක්ෂා අතහරිනවා. සියල්ල අතහරිනවා. උන් අපි සංඥාවට ග්‍රහණය වෙන දේ නෙමෙයි අතහරින්නේ, සංඥාව. ඒකයි. එතකොට රූපේ කියලා අපි අදහස් කරන්නේ රූප සංඥාවට. එතනත් අපි අතහරින්න රූපේ නෙමෙයි අතහරින්නේ සංඥාව. වේදනා කියලා කියන්නේ තනත් අපි අතහරින්න ඕන වේදනාව නෙමෙයි සංඥාව. ශබ්දයක් නෙමෙයි අපිට ප්‍රශ්නයක් බවට පත් කරගන්න ඕන ශබ්ද සංඥාව. එහෙම නැත්නම් ඒතන විඥාන කියන ගුණය තියෙනවා. ගඳ සුවඳක් නෙමෙයි අපි අතහරින්නේ නාසය සංඥාව අතහරින්නේ. එතකොට අපි අතහරින්න ඕන ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ හය ඉන්ද්‍රිය අතහරිනවා. හය ඉන්ද්‍රිය අතහැරියොත් එහෙම කෙනෙකුට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා තියෙනවද? ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හය මන කියන ඉන්ද්‍රියන් හය අතහැරියට පස්සේ ආයි අමුතුවෙන් අතහරින්න ඕනද? පණිට්ටුව නැත්තම් ජලය කොහින්ද නේද? බැරල් එක නැත්තම් වතුර කොහින්ද? එතකොට මේ පණිට්ටුවක් බැරල් එකක් වගේ තියෙන්නේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා. ඒවෙන් තමයි පුරවගන්නේ. හොඳයි, ඒ ඉන්ද්‍රියන් හය අතහැරියට පස්සේ ආයිති වෙනම රූප අතහරින්න රූප කඩන්න ඇටකටු කඩන්න ඕනේ. පව් මේ බුද්ධාගම විසින් මන්දමානසික මිනිස්සුන් සහ මානසික අවපීඩනයකින් යුක්ත මිනිස්සු නිර්මාණය කරනවා. සුවච කීකරු විනීත ගෘහසේවිකාවෝ නිර්මාණය කරනවා. ඈ ලද්ද පමණින් සතුට වෙන්න නේද? ඊට පස්සේ නිහතමානී වෙන්න, පාපිස්සක් වගේ වෙන්න කවුරු කොහෙන් ඉගැන්නවද මන්දා? ඈ ඒ ඒ ඒ විදියට හැදුවට පස්සේ නිර්මාණය වෙන්නේ රටේ ගෘහසේවිකාව. මෙතන ඉන්නවද ගෘහසේවිකාවන්ට ගියපු කට්ටිය? නෑනේ, මම නැතු වෙති කියලා හිතුවා. එන්න දෙන්න පන්නනවා. හරිද? මේ ඒ නිසා ඒ මහා සාපේක මනස හදන්නේ නොදන්න අඥාන බෞද්ධ භික්ෂුව විසින් ලංකාවේ. සමහර පන්සල් වල මොකක්වත් නැත්තේ නෑ. තියෙන පන්සලෙත් උගන්වන්නේ අර ඍණාත්මක දර්ශනය. ඒව ඉගැන්වුවට පස්සේ මිනිස්සු මොකද වෙන්නේ? මහා නාථිය පිළිසම්බවට පත් වෙනවා. සම්මුති අධ්‍යාත්මික ජීවිතේ ජය ගන්න ඕනේ කියන පදනම නෙමෙයි. මේ හැම දෙයක්ම අසුභවාදී විදියට දකමින් නිගණ්ඨ ධර්මද කියලා හිතා ගන්නත් බෑ, වෙන මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. ඒ තරමට අන්ධභාවයෙන් හා අන්ධභාවයට පත් වෙලා ඍණාත්මක ආකල්ප වලින් පිරි අසහනශීලී හැමදේම වැරදි වැරදි කියලා ඔළුවේ දාගත්ත වෛරය පුරවගත්ත ජනතාවක් බිහි වෙනවා. දැන් හැමදේම වැරදි කියලා ඔළුවේ දාගත්තට පස්සේ මොකක්වත් නැහැනේ. අපිට උනත් එහෙමයි. උදේට පාරේ ඇවිදගෙන ගියොත් ඒත් වැරදි. හැව තේත් වැරදි. නොකයිඩියෝ තේත් වැරදි. අදාගලු තේත් වැරදි. මොකද්ද වැරදි නැත්තේ? වතුර ගම්බිවෝ තේත් වැරදි. ඒ නිසා දණ්ඩ නීති ශාල වශයෙන් දාගෙන සීලබ්බත වරාමාස ගුඩයකට අහුවෙලා සීල වෘතවල පැටලිලා ඒව සිල් කියලා හිතාගෙන ඉන්න මේ මහා මෝඩ ජනතාව. දැන් ගුවන්තොට පොළට ගියාම දුම්බීම තහනම් කියලා තියෙනවා. එයා අපිට සිල් පනවලද? ඈ? ඊය සිල් නෙමෙයි. බුදුහාමුදුරු සීල වෘතවලට ඇදලා දැම්මේ නේ. සීලබ්බත පරාමාස කියන්නේ ඒකයි. ඔය පන්තිල් කියන්නේ සීලබ්බත පරාමාසය, කටසිල් කියන්නේ සීලබ්බත පරාමාසය, දසසිල් කියන්නේ සීලබ්බත පරාමාසය. බුද්ධාගමේ සිල් ඇත්තෙම නැහැ, විනයක් තියෙනවා. ඒ කියන්නේ රූල්ස් තියෙනවා. ඒක ඉතින් ඒක පැවැත්මට ඒක පවත්ව ගන්න. දැන් පාරක ගියත් අපි ඔක්කොම කතා වෙලා අර ඉරි ඇඳගත්ත නිසානේ මේ පැත්තෙන් වාහන යන්න ඕන, මෙහෙම යන්න ඕන, මෙහෙ නැත්නම් අපිට කාටවත් පාර යන්න බෑනේ. එක එක පැත්තේ මිනිස්සු ආව. ඒ අපි හදා ගන්නවා අපේ පහසුවට. ඒ එහෙම දෙයක් තියෙනවා. ඒවල සිල් කියලා කියන්නේ පාරේ වම් පැත්තෙන් අපි වාහනේ දහවගෙන කරගෙන යන එකට සීල් සමාදන් වීමක් දෙන්නේ ඈ සීල් සමාදන් වීමක් නෙමෙයි ඉරි දෙකේ ඉස්සර නොකිරීම කියලා කියන්නේ සීල් සමාදන් වීමක් නෙමෙයි ඒ විනය ඒ පොලිසි එහෙම නැත්නම් මේ යම් ආකාරයක පැවැත්මට උපකාරක වෙන දේවල් ඒ නිසා ඒව ගණ ගන්න පුළුවන් කමක් නැහැ සීල් හැටියට ඒ නිසා සීල් නැහැ සීලබ්බත පරාමාස අයින් කරන්න ඕන විචිකිච්ඡාව කියලා එක ඇති කරගන්න නැතුව මේක විශ්වාස කරන්නේ කියන එක හැම ආගමක්ම කියනවා ඉතින් බුද්ධ ආගමත් ඒක කිව්වොත් එහෙම හරි වැරදි විචිකිච්ඡාව කියන එක නැතුව යන්න ඕන විචිකිච්ඡා නොකර ඉන්න කියලා වැඩක් නැහැ විචිකිච්ඡාව නැතුව යන්න ඕන ඒ විචිකිච්ඡාව නැතුව යන්නේ පූර්ණත්වයටපත් වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ආයි විචිකිච්ඡාව කියන්නේ නැහැ මොකද එයා පරිණතයි සරුවඥයි හැම වැත්තක්ම පේනවා ඉතින් විචිකිච්ඡාව එන්නේ නැහැ සීලබ්බත පරාමාස එන්නේම නැහැ මොකද කේනා පුජ්‍යලය නැහැනේ සිල් සමාදන් කරන්නේ කාටද? ගැහණියක් පිරිමියෙක් නැති තැනට කොහොමද සිල් සමාදන් කරන්නේ? සිල් සමාදන් කරවන්න බෑ. විනයත් එක්ක සිල් සමාදන් කරවන්න බෑ. මොකද ගන්න කියන කෙනෙක් නැහැ. සම්මුතියක් තියෙනවා. ඒ පරමාර්ථයක් නැහැ. ආත්ම දෘෂ්ටියක් නැති වුණහම එතකොට පුජ්‍යල සමාධියක් නැහැ පුජ්‍යල දැක්මක් නැහැ පුජ්‍යල වචනයක් නැහැ පුජ්‍යලේ කරන්නේ කරවන්නේ කියන්නේක් නැහැ ඔළුවේ දාලා දෙන සමස්ත සංස්කාරක පද්ධතියව නැහැ දැන් මේ ලෝකයේ මේ එපයි කිව්වයි කිව්වහම හදන්න පුළුවන් නම් ලෝකෙ කොච්චර හොඳට හැදෙන්න ඕනද මේ රටේ රජවරුත් එහෙමයි දේශපාලකයොත් එහෙම උදේ පාන්දර නැගිටලා පන්සල් සමාදන් වෙනවා ඊට පස්සේ කරන්නේ මොනවද ඒ පහම කරනවා ඒක තමයි ස්වභාවය එහෙම කිව්වයි කියලා එක නොකර ඉන්න ස්වභාවයක් වෙන්නේ නැහැ හැබැයි ස්වභාවයෙන්ම මිනිස්සයාගේ හිත සංසිඳීමටපත් වුණොත් ඒකක්වත් කරන්නේ නැහැ ඒක කොහොමද සිද්ධ කරන්නේ අසහනෙට අනිත් එක උදේ පාන්දරම අපි එහෙම සමාදන් වෙනවයි කියලා කියන්නේ ලෝකේ තියෙන මහා නරකම කරුණු පහක් මතක් කරගන්නවයි කියන එක උදේ පාන්දර සතුන් මරණ එක මතක් කරගන්නවා උදේ පාන්දර හොරකම කියන එක මතක් කරගන්න. ඊට පස්සේ සංඥාව අවදි වෙන ටක් ගල්. හා හොරකම් කියන්නේ මේවා මේවා මේවා හොරමක් වරක් කරන්න ඕන. ඈ උදේ පාන්දර කාමසු මිච්ඡාචාර කියන්නේ මෙන්න මේක තමයි කියලා දාගන්න ඕනේ. ඉතින් පාන්දර බොරු කියනවා කියන ටක් ගාලා එතකොට අර මනසේ මොකද වෙන්නේ? අර කිතික උපගම බොරුව කියන එක අවදි වෙනවා. ඊට පස්සේ විඥානේ බොරුව කියන එක වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොරු කියන්නේ මේව පෙළඹෙනවා. උදේ පාන්දර බාරයක මතක් කරගන්නවා. සුරා මෙහෙරේමයි. ඔකේදී අමතකව වෙලා තිබ්බනම් හොඳයි නේ ඔය ටික. ඈ ඒ නිසා තමයි බුදුහාමුදුරු කිසිම තරක කිසිම සූත්‍රයක් දේශනා කරද්දී මනසේ සමාදම් කරලා තියනවද? කොයිම හරි දැක්කද ත්‍රිපිටකේ? නෑ. බුදුහාමුදුරු දේශනා කරෙත් සික්ඛාපදං සමාදියාමි කියලා නෙමෙයි අර ඉන්න මේ මේ මේ අටුවාචාරින් කියලා ආපු මේ ත්‍රස්තවාදීන්ගේ වැඩක් ඔය සික්ඛාපදං සමාදියාමි. බුදුහාමුදුරු සික්ඛාපදං සමාදියාමි කතාවක් නෑ නේ. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ පානාති පාතා පටිවිරතෝ හෝති. ඔය පිරිත් පොතේ තියෙන්නේත් එහෙමයි. ඒ පානඝාතයේ සිත අලවන්නේ. කොතෙන්ද මේ ධර්මයටපත් වුණාට පස්සේ පානඝාතයේ සිත ඇලෙන්නේ නැහැ. අදින්නාදානේ දැන් උදේ පාන්දර පානාති පාතා කියපු ගමන් සිත ඇලෙනවා. මම විසින් සත්තු මරන්නේ. දැන් මමෙක් නැති තැනින් වැරදි නොකරන තනක්. එතකොට ප්‍රාණඝාතයේ සිත අලවන්නේ, සොරකමේ සිත අලවන්නේ, කාමයේ වර්ධවය හැසිරීමේ සිත අලවන්නේ, මුසාවාදයේ සිත, බොරු කීමේ සිත අලවන්නේ, සුරාමේරේ සිත අලවන්නේ. ඉඳලා හිටලා සුරාමේරේ ගත්තත් සිත අලවන්නේ නෑ. නෑ, ඇයි එහෙම කියන්නේ? එහෙම ගන්න පුළුවන් කෙනෙක්. වෛද්‍ය නියමයක් අනුව සීතල මකා ගැනීම සඳහා, ඈ ඒ වගේම ඖෂධීය පදනමක් මත ගන්න පුළුවන්. නැත්නම් මේක මොකද වෙන්නේ? ඒත් සිත අලවන්නේ නෑ. දැන් ඔය අපේ එක උපාසක අම්මගෙන එංගලන්තෙ ගියා. ගිහිල්ලා ආවිල්ලා කිව්වා, "ආම්දුර එංගලන්තෙ නම් ගියා, ඒක ශික්ෂාවක් කැඩුනායි" කිව්වා. මං අහුව මොකද්ද කියලා. "සුරාමේරේ ශික්ෂාව කැඩුනායි" කිව්වා. මං අහුව මොකද පාටි එකටවත් ගියා? "නෑ නෑ ආම්දුර, ඉතින් මං පාටි වලට ගියාට බොනවය, මේ වලපය ගොඩපය ඉන්නවම මේ සීතල හොඳටම. ඈ ඉතින් මගේ මේ අතපය ඔක්කොම ගල්ුණා, ඇඟිලි දිගාරින්න බැරි වුණා, ඔක්කොම හිර වුණා කකුල් අතපය. ඉතින් අපේ පුතා මොනෝ දෝ මත්පැන් වර්ගයක් වීදුරුවකට දාලා අම්මේ ඕක බොන්න කියලා දුන්නලු. ඒක බිව්වට පත්තලු පණ ගහලා ආවේ. "හා හා මං සුරාපානේ ශික්ෂාව රකින්නවා, ඕක බොන්න බෑ" කියලා නිකන්වත් හිටියේ නම් එහෙම දෙත්ත පෝච්චි වෙනවා. ඈ දේවි වහිතේ එතකොට සුරාපාන ශික්ෂාව කැඩුවද? හේ එහෙම දේවල් වල සිතාල වල වෙරි වෙලා මේ පාරේ සර්ම කරේ තියාගෙන යන කොරණ වැඩ නෙමෙයිනේ. සීතලෙන් බේරෙන. එතකොට ඒක සුරාපානයක්ද? නෑ නෑ, ඒක සුරාපානයක් නෑ. මං ගියත් ඒක මං බොනවා. මං ගියත් බොනවා. සමහර වෙලාවට අපි දැඩි සීතලක අවස්ථාවක සිගරට් එකක් කුරුණ එක කොහොමද? හරි සනීප වැඩක් ඒක. මොකද අපිත් ඒ සීතලට එහෙම ඉසිරිපාද ගියා. මේ කාලේ බීලා තියෙනවා, දැන් නම් බොන්නේ නැහැ, ගඳ ගන්නවා. ඉස්සර මේක පුරලා තියෙනවා, නැහැ නැහැ කියන්නේ ඔන්න බුරු කියන්නේ ඔන්න නැහැ නේද? තියෙනවා. මේ පුරුද්දකට බීලා නැහැ හොඳයි. ඒ නිසා ඒව එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මානසික පද්ධතිය හදා ගන්නයි තියෙන්නේ. මනුස්සෙන් ගොළුවට එක එක එක දේවල් දාලා, දන්වැල් දාලා හිර කරලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? හරිය බුදුම දෙයක්නේ. හරිය බුදුම දෙයක්. ඒ නිසා ආගම් විසින් කරන්නේ මිනිස්යාගේ පුදුමාකාර විදියට ස්වාධීනත්වය විනාශ කරලා තියෙනවා. අඳින එක, කන බොන එක, පවතින එක, ඇවදින එක, සෙරප්පු දෙක දාන එකේ ඉඳලා පුදුමාකාර විදිහට හිරිහැරයටපත් කරලා තියෙනවා. ඒක ආගමික තස්තවාදය. ඉතින් බුදුහාමුදුරනේ ඔක ඇහුවේ, "කින්තේ ජටාහි කින්තේ අදින සාඨයන්." ඔය තොප්පි දාගත්තට, ඇඳුම් ඇඳගත්තට ඕකේ ඇත වැඩක් නැහැ. කින්තේ කියන්නේ කුමටද? ඔබ නිවැරදි වෙන්න ඕන කොහෙන්ද? මං කියන්නේ ඇඳුම් පන්නලා මේ ඇඳුමට ඉන්න කියලා කියන කතාවක් නෙමෙයි. කැමැති ඕනම ඇඳුමක් ඇඳගෙන ඉන්න. දැන් මම මේ ඇඳුම මේ විදියට ඇඳන් ඉන්නේ මම සන්තෝෂෙන්නේ. ඒ අමාරුවක් නැහැනේ. නේද? අමාරුවක් නැහැනේ. ඒ නිසා ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තුල සීලබ්බත පරාමාස වෙන්න එපා. ඒ ඕනම ඇඳුමකින් ඉන්න. ඒක සීලබ්බත පරාමාස බවට පත් කරගන්න එපා. ඒවා වෘත බවට පත් කරගන්න එපා. අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. අධ්‍යාත්මික ගහනයක් තියාගෙන, කෙලෙස්කින්නක් තියාගෙන, පස්ස ගොඩක් තියාගෙන බාහිරෙන් ආගමිකයෙක් වුණාට වැඩක් වෙන්නේ නැහැ. නමුණ්ඩ කියන සමනෝ කිව්වනේ නේද? හිස මුඩු කළ පමණින් ශ්‍රමණයෝනේ. මේදී කුණ්ඩේ වවල හරි කුණ්ඩේ ගාලා හරි ඉන්න. දැන් මං කුණ්ඩේ ගාලා ඉන්න මං සන්තෝෂෙයි. මොකද ඇත්ත වශයෙන්ම මේ කාලේ වුණත් මේ කුණ්ඩේ වුණාම ඔළුව කහනවනේ. කුණ්ඩේ ගෑවහම අර නිකන් හුලං වදින කොට කියෝ පුදුම සනීපයක් තියෙන. පොඩ්ඩක් බූගාල බලන්න දවසක් ඉඳලා. ඈ හරි සනීපයි. ඔළුව ඉතින් ඒ නිසා දැන් මේ මේ ප්‍රතිපත්ති මට සන්තෝෂයෙන් කරන දේවල්. සතුටින් කරන දේවල්. ඒ නිසා ඒව සීලබ්බත මේ මේ පරමාස බවට පත් කරගන්න, උපාදාන බවට පත් කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් සමහර අයට තියෙන මූණ වහගෙන යන, කට වහගෙන යන, ඇස් බැඳගෙන යන තියෙන ආගම් වල කොහොමද වැඩි? පුදුම හිරිහැරයක්. කෑම කන්නේ කොහොමද? මේ අසින් දාලා. ඈ රෙදි කෑල්ලක් දාගෙන උස්සගෙන ඒක අසින් දාලා තමයි අර කෑම ටික කන්නේ. පව්. ඒකට කියන්නේ ආගමික ත්‍රස්තවාදය. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන ලෝකේ බුද්ධිමත් ජනතාව විසින් ওই ආගම් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. අනාගතයේදී ওই ආගම් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. බුද්ධිමත් ජනතාව ලෝකෙ පහළ වෙන්න පහළ වෙන්න. අඥාන ජනතාව අර ගෝත්‍රිකයෝ වගේ උල් ගහගෙන ඈ එක එක විදියට ඉඳි. දැකලා තියෙන නේද? කනේ උල් ගහගෙන, දිවේ උල් ගහගෙන ඉන්නෝ, තොල් වල උල් ගහගෙන ඉන්නෝ, බිමම වාඩි වෙනෝ. තේ වෘත. මේ වෘත වලට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. සීල වෘත සමාදාන වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. දෘෂ්ටි වලින් නිදහස් වූ සීලය, අධ්‍යාත්මික සංසිඳීමේ සීලය, නිර්වාණ දර්ශනයේ සීලය තමන්ට පවතින්න පුළුවන්. අවස්ථානෝචිතව ජීවිතයේ තියෙන විනයානුකූල ක්‍රමවේද වෙනස් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ආත්ම ආරක්ෂාව සඳහා ඕනෑම විනය නීතියක් නොතකා හරින්න කියලා දේශනා කරලා තියෙනවා. තමගේ ආත්ම ආරක්ෂාව සඳහා ඕනම විනය නීතියක් කඩන්න කියලා තියෙනවා. ඇයි එහෙම කිව්වේ? ආනන්දහාමුදුරුවෝ මේ ස්වාමීනි ගඟට කැපුව ඉනි වගේ නේ ඔබ වහන්සේ මේ විනය ඔක්කොම බලවල අවසානේ ඔහොම කිව්වහම වහන්සේ කියනවා බුදුජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මගේ තියෙන විනයක් ආරක්ෂා කරන්න ගිහින් ජීවිතක්ෂයටපත් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ජීවිතයේ වගකීම, ඒ මරණයේ වගකීම බුදු කෙනෙක් බාර ගන්න ඕන කිව්වා. ඒ නිසා බුදු කෙනෙකුට බාර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒක නිදහස් වෙන්න පැහැදිලි කළා. මේ ඕනම එකක් ඔය කුද්ධානුකුද්ධක ශික්ෂා කියලා කියන්නේ අවස්ථානෝචිතව ඒව පලාතින් පලාතට වෙනස් කරගෙන ශාසනයේ පැවැත්ම සඳහා යමක් හදාගෙන යන්න. දැන් හීතල රටකට ගිහිල්ලා විනය වෙනස් කරගත්තේ නැතුනොත් මොකද වෙන්නේ? දැන් සෙරප්පු දාන්න දානන්නේ. සෙරප්පු නෙමෙයි සෙරප්පු දාන්න ඉන්න පුළුවන් ද රුසියාවේ? ඈ සපත්තු දාන්න ඕ නැත්තම් පාර යන්නේ කොහොමද? සපත්තු දාන්න වෙනස් කරන්න තොප්පියක් අපි තොප්පි දාන්න තහරන්නේ. තොප්පි රුසියාවට ගියාම ඈ නැත්තම් ඉංගලන්තෙට ගියාම මේ දවස්වල හොඳටම සීතලයි. එහෙනම් ඒක වෙනස් කරගන්න වෙනවා. අරව නොතකා හරින්නත් පුළුවන්. ඒ කියන්නේ unlimited මිනිස්සෙක්, අකාලික කෙනෙක්. එයාට කිසිම කාලීය බැඳීමක් නැහැ. ඒ වුණාට ඉතින් අපේ බෞද්ධයෝන්ගේ ඔළුවේ කොච්චර දේවල් ගුරුවගෙන තියෙනවද? මම හිතන්නේ ලෝකේ ඉන්න හැම ආගමිකයෝන්ටම වැඩි හැම දෙයක්ම වැරදි වැරදි වැරදි වැරදි කියලා ඔළුවේ දාගෙන ඉන්න තරමක් ඉන්නේ බෞද්ධ. ඊට පස්සේ මොකද වැඩිම අසහනයෙන් ජීවත් වෙන මිනිස්සයා කවුරුන්ද කියලා ඇහුවොත් පුළුවන් තරම් දේවල් වැරදි වැරදි කියලා ඔළුවේ දාගත්ත කෙනෙක්. ඒගනේ ඒගයි වැඩි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් කුසගින්නට හදිස්සියකට කෑම කන්නද ප්‍රසිද්ධියේ බේන්න ලංකාවේ? බෑ. වැරදි කියලා ඔළුවේ දාලා නිසා අපි ඒ තුල මම ඉන්නවද බලන්න. ඒ තුල මම ඉන්නවද නැද්ද? මම මෙහෙම දකින්නවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දකින්නවා තුල මම ඉන්නවද ප්‍රශ්නයක් තියනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තුල මම කොච්චර ඉන්නවද? මම කියන දෘෂ්ටිය එහි පැටලෙනවද? මොකද ඕනම ප්‍රශ්නයක් තුළ දැඩි වෙන්නේ මම කියන දෘෂ්ටිය තුළ පැටලුණු. එහෙනම් සද්ධර්ම අවබෝධය හැම දිනාටම ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාගේම ජීවිතය සත්‍යයෙන් අවදි වේවා. හැම දිනාගේම ජීවිතම ආලෝකයක් ඇති වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.